සංගදායක යාගේ අයිතිය ටිකිරීම සඳහාන එකන නැවත සන්දයක් තිබීමට ට පලාපාන ආයතන ඇ විසුරුව ඇරිවා පසුව සන්දදායගේ අයිතිය ලබා දෙනවා කියන ඔවුන් නැවත පත් කර ගැනීම ඕ නැත වෙනත්තෑ පත් කර ගැනීම නැද හිටිර පරාජයට පත් කිරීම මේකන වෙන්නට ඕන ඒක එහෙම කරන්නේ නැතුව ඒ එකම අයිතිය තියෙන අය පාර්ලිමේන්තු මැතිවරණයක් දැන් එක පාත්තම කෝල් කරෝ එතකොට නැති වෙන්නේ සන්දදායකයාගේ අයිතියයි ඒ කියන්නේ ඔවුන්ට තමන්ගේ උපතේ සිට විපත දක්වා සියලුම කාරණා කරගන්න පුළුවන් ආයතනයේ නියෝජිතව පත් කර ගැනීමේ අයිතිය අවශ්‍යයි. ඒකට කාලෙ මැරෙනවා. කියන්නේ අයිතිය අවශ්‍ය වීමක් තමයි.